සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින චන්දිමාලියනගේ මහත්මාත් ගයිනි නෝනත් මේ ආදරණීය දරුවන්ට ආශිර්වාද පිණිස සිදකරන්න බලාපොරොත්තු වන සම්බුද්ධ පූජාව, බෝධි පූජාව සිදකරන්න බලාපොරොත්තු වන අවස්ථාව, බෝධින් වහන්සේ අභියස පහන් ආදිය පත්තු කරලා මල් ගිලන් ප්‍රසාදිය පූජා කරමින් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් බෝධි පූජා පැවැත්වීමෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ ඩොක්ටර් ශාන් ලියනගේ පුතුණුවන්ටත්, ඒ වගේම රුචිනී ලියනගේ දියණියටත් ආශිර්වාද කරන්ට. ඉතින් ඒ උතුම් සත් ප්‍රාර්ථනාව සහිතවයි අද දින මේ පින්කම සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම පංචශීලයේ සමාදන් වීමට සෝදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယං ති ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယං ති සංඝං සරණං ගච්ඡාමි, තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියං ති ධම්මං සරණං ගච්ඡාමි, තතියං ති සංඝං සරණං ගච්ඡාමි, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින චන්දිමාල් මහත්මාත් ගයිනි නෝනත් මේ බලාපොරොත්තු වන්නේ උතුම් ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්නට. ඉතින් ආදරණීය පුතුණුවන්ට ආශිර්වාද කරමිනුයි මේ පින්කම් සිදු කරන්නේ. පින්තුන් බොහෝ කාලයක පටන් අප විහාරස්ථානය ඇසුරු කරමින් දාන ආදී පින් දහම් කරන, සීලාදී ප්‍රතිපත්ති පූර්ණය කරන පින්තුන්, ගුණයට දහමට නැඹුරු පින්තුන් විදියට මේ වගේ පින්කම් වල වටිනාකම ඔබ මනමින් දන්නවා. විශේෂයෙන්ම ඩොක්ටර් ශාන් ලියනගේ පුතුණුවන් ඒ තමන්ගේ ආශ්‍රිත සියලා කුඩා කාලේ කරන දේවල් හොඳට දැක්කා. ඉතින් බොහොම පින්වන්ත ආච්චි කෙනෙකුයි සිය කෙනෙකුයි ලැබුණා නේද? ඒ දයා පෙරේර මහත්මාත් නන්ද නෝනත්, ඉතින් ඒ බොහොම පින්වන්ත ආච්චිලගේ සියලගේ ආවාසයෙන් කුඩා කාලේ පටන්ම ගුණයට දහමට නැඹුරුව කාලය ගත කර ඒ පුතුණුවන්. ඉතින් චන්දිමාල් මහත්මාටත් ගයිනෙනොන්ටත් ඉන්න එකම පුතුණුවන්. එනිසා බොහොම ආදරෙන් සෙනෙහසින් ඇති කරපු පුතුණුවන්. මේ සමාජය යන්න පුළුවන් ඉහළම තලයට අධ්‍යාපනයෙන් රැගෙන ගියා. ඔබට ධෛර්යය ලබා දුන්නා. එනිසා ඔබේ අම්මා තාත්තා තවමත් ඔබ සමග සිටමින් ඔබට මේ වගේ ආශිර්වාද සැලසීම ගැන ඔබ හුඟා සතුටට පත්වන්න. ඒ වගේම රුචිර දියණියත් හුඟා සතුටට පත් වෙන්න. ඉතින් මේ වගේ රටකට ඇවිල්ලා බොහොම ලස්සන ජීවිතයක් ඔබතුමියට ගත කරන්න ලැබුණේ ඒ කලාව පින් කමලානිසංස විදියට. එනිසා ජීවිතයේ වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් නිරෝගීව ජීවත් වීම සඳහා සියලු ශක්තිය ලැබේවා කියලා අපේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඔබ දෙපළටම ආශිර්වාද කරනවා. ඉතින් මෙවැනි පින්කම් සිදු කරනකොට විශේෂයෙන්ම අපේ ජීවිතවල අපට කරදර කම්කටොළු එළඹෙන අවස්ථාවලදී කළ යුතු ප්‍රධානතම දෙයක් තමයි අපේ ජීවිත කාලයේ කළා වූ හොඳ පින්කම් හොඳට මතක් කරගන්නට ඕන. දීපු දානමය පින්කම්, ඒ වගේම සිල් රැකපු ඒවා, අපේ ආමලට තාත්තලට ආච්චිලට සියයට සලකපුවා. විශේෂයෙන් ඔබතුමා ශාන් මහත්මයා නිතරම ලෙඩුන්ට උපස්ථාන කරනවා. ඒක ලොකු පින්කමක්. ඒ නිසා ඒක වෘතියක් විදිහට කළාට ඒක අපි මෛත්‍රී සාගතව කරනවා නම් ඒකම අපට පින්කමක් කරගන්නටත් පුළුවන්. ඒ නිසා මේ ලෝකයේහි පිනට ලැබෙන වෘතීන් දෙකක් තියෙනවා. සසර කළා වූ කුසල් දහම් ආනිසංස විදියට ලැබෙන ප්‍රධාන වෘතීන් දෙකක් තියෙනවා. එකක් තමයි සෞඛ්‍ය සේවයේ රැකියා ලැබීම, අනිත් එක අධ්‍යාපන ක්ෂේත්‍රයයි. ඒ නිසා මේ දෙකම බොහෝම වටිනා වෘතීන් දෙකක්. මොකද ඒක වෘතියක් විතරක් නෙවෙයි, ඒක පින්කමකුත් වෙනවා. ඒ නිසා දිනපතාම ඔබතුමා ඒ රැකියාව කරනකොට නිතරම මේ ලෙඩුන් සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන හැඟීමෙන් ඔබේ මාමල තාත්තලට, සහෝදර සහෝදරියන්ට, දරුවන්ට සලකනවා කියන හැඟීම ඇති කරගෙනම ඒ කටයුත්ත කරනවා නම් ඒකම ලොකු පින්කමක් වෙනවා. ඒකම ඔබේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම ඔබ ජීවිතේ කරපු හොඳ කුසල දහම් නිතර සිහිපත් කරන්න. ඒක තමන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ ආකාරයට කටයුතු කරනකොට අපට හුඟක් අපේ ජීවිතේ ලැබෙන්න තියෙන අපලෝප අන්දර දුරු කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අප මේ ජීවිතයේ සුගතියක මෙහෙම දිනුවෙන් කාලය ගත කළත් ඇතැම් විට අපේ සසර කළා වූ යම් යම් කර්ම අපට බලපානවා. අපි මේ ජීවිතයේ කොච්චර නිවැරදිව හොඳට හිටියත් අපි දන්නේ අපි සසර කොයි වගේ කර්ම අපේ අතින් සිදු වෙලා තියෙනවද කියලා. අන්න ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන ජීවිත ගත කරන අතරේදී නිතරම තමන්ගේ කුසලය බලවත් වෙන විදිහට වාසය කරන්නට. එකාතකින් තමන් දෙන දානයන් ඡාගානුස්සති වහනක් විදියට ජීවිත කාලය කරා වූ පින්කම්, විශේෂයෙන් දානමය පින්කම් නිතර නිතර සිහිපත් කරන්න. ඒක තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම තමන් රැකහා වූ සීලය, විශේෂයෙන් තමන් අපි බෞද්ධයන් විදියට නිතර පංචශීලය රකිනවා. අන්නේ පංචශීලය රකින්න එක ගැන තමන් නිතරම හිතන්නට ඕන. මම ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ, මම සොරකම් කරන්නේ, මම කාමයේ වරදව හැසිරෙන්නේ, මම බොරු කියන්නේ, මම මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ. මෙන්න මේක අපි නිතරම මේ ගුණධම් රැකකට අපි ඒ ගැන හිතන්නේ නැහැ. හිතුවොත් තමයි ඒකේ අනිසංස වැඩි වෙන්නේ. ඒ නිසා හිතන එකට කියනවා සීලානුසති භානාව කියලා. ඒ නිසා හැමදාම තමන්ට උදේට අවදිච්ච මොහොතේම හිතන්න පුළුවන් නම් මම මේ පහින් වැලකිලා ඉන්නේ කියලා. ඒ වගේම රාත්‍රියේ නිින්දට යනකොට හිතන්න පුළුවන් නම් මම මේ පහින් වැලකිච්ච කෙනෙක් කියලා. ඒක ඉතාම ප්‍රබල කුසලයක් වෙනවා. අන්නේ කුසලයේ නිසාම අපේ ජීවිතයේ කිසියම් විදියක අකුසලයක් එන්න තියෙනවා නම් ඒව හුඟක් යටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යස්ස පාපං කතං කම්මං කුසලේන පිති යති සෝයිමං ලෝකං පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා කියලා. ඒකේ තේරුම තමයි චන්දිමා කියන වචනයක් තියෙනවා ඒකේ. චන්දිමා කියන්නේ හඳට. යම් කිසි විදියකින් ආකාශයේහි අන්ධකාරයක් තියෙනවා නම් ඒක ආලෝකයෙන්, සඳේලියෙන්, නැත්තම් හිරුවෙලියෙන් එම යටපත් වෙනවා වගේ අන්ධකාරය අප විසින් සිද්ධ කළා වූ අකුසල් දහම් අපි අඩුපාඩු තියෙනවා නම් ඒවා යටපත් කරන්න පුළුවන් තමන් සිදු කරන කුසල් දහම් වලින් කියලා. එතකොට අන්නේ වගේ තමයි අපි ප්‍රබල කුසල් දහම් සිදු කරනකොට අර රාත්‍රී කාලයේහි අහසෙහි සඳ පායනකොට අහසේ තියෙන අන්ධකාරය දුරු වෙන වගේ අපේ ජීවිතයේ අකුසල දහම් යටපත් වෙන ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අන්නේ සඳහා කළ යුතු ප්‍රධානතම කාරණා තුනක් විදිහට සැලකන්නේ එකක් දානය ගැන සිහිපත් කිරීම, අනිත් එක තමන් රකින්න පංචශීලය ගැන සිහිපත් කිරීම, අනිත් ප්‍රබලම කුසලය තමයි මෛත්‍රී භානා වැඩි වීම. සියලු සත්ත්වෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන මේ මෙත් සිතවිල්ලෙන් අපට නිතරම ඉන්න පුළුවන් නම් ඒක සිතවිල්ලක් විතරක් නෙවෙයි මෙත්තා සාගත කාය කර්මයක් විදියට මෛත්‍රියම කටයුතු කරන්න පුළුවන් නම්, ඒ වගේම මෙත්තා සාගත වචී කර්ම විදියට මෛත්‍රියම අපට කතා කරන්න පුළුවන් නම්, මෙන්න මේකෙන් අපේ ආධ්‍යාත්මික ජීවිතය හුඟක් ශක්තිමත් වෙනවා. එනිසා අපි සතර හුඟක් පින් කළා, මේ වගේ ඉතාම ලස්සන ජීවිතයක් අපි ලබා ගත්තේ. අන්නේ ලබා ගත්තා වූ ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්න පුළුවන් අපේ නිතරම කුසලයට බරව තමන් කරන පින්කම් ගැන නිතර සිහිපත් කරමින් වාසය කිරීම. ඉතින් මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා සමග අපි හැම දිනම මේ සම්බුද්ධ පූජා, බෝධි පූජා පවත්වන අවස්ථාව. ඉතින් ඔබ දන්නවා බෝධින වහන්සේ කියලා කියන්නේ අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලබන්නට සෙවණ දීපු ස්ථානය. උන්වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දහම් පුරලා උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් උනේ බෝධින වහන්සේ සමීපයේදී. එනිසා අපත් අපේ ජීවිතයට කරදර කම්කටොළු වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා, උන්වහන්සේ අනාවරණය කරපු ඒ චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත ධර්මයේ ගුණ සිහිපත් කරලා අපේ ජීවිතයටත් අපි ආශිර්වාද සලසා ගන්නවා. ඉතින් බෝධින වහන්සේ ළඟට රැස් වෙන හැම වෙලාවෙම අපි හිතන්නට ඕන මේ මගේ ශාස්ත්‍රවරයන් වූ බුදුහාමුදුරු බුදු වෙච්ච ස්ථානය කියලා. ඉතින් ඉතාම ගෞරවයෙන් එතෙන්ට රැස් වෙලා අපි ඒ බෝධින වහන්සේගේ තියෙන ශක්තිය, ඒ බලය අපේ ජීවිතයට අපි උකහා ගන්නවා. ඒ තුළින්ම අපේ ජීවිතයේ එළඹෙන කරදර, කම්කටොළු ආදී දුරු වේවා කියන ප්‍රාර්ථනාව අපි ඇති කර ගන්නවා. ඉතින් ඒ අතර මේ පින්කම් කරලා අපි දෙවියන්ට, ඥාතින්ට පින් අනුමෝදන් කරනකොට අපට එයාගේ ආශිර්වාදයත් සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි අහලා තියෙනවා සමහර අය කායිකව ලෙඩ වෙච්ච අය මේ බෝධින වහන්සේ ළඟ ටික වෙලාවක් ඉන්න කියලා කියනවා ගිහිල්ලා. විශේෂයෙන් හමේ රෝගේ මැදිච්ච අය මේ බෝධින වහන්සේ ළඟ නිදියන්න කියලා ගිහිල්ලා. ඒ තරම්ම ආශිර්වාදයක් මේ බෝධින වහන්සේගෙන් එන ශක්තිය තමගේ ජීවිතයට ලැබෙනවා කියලා. ඉතින් කායික මානසික බොහෝ රෝග දුරු කරගන්නට බෝධින වහන්සේ කියලා කියන අපට ආශිර්වාදාත්මක ස්ථානයක්. එනිසා ඒ උතුම් බෝධින වහන්සේ ළඟදී අපි යහපත් ප්‍රාර්ථනාම ඇති කරගන්නට ඕන. මේ බුද්ධත්වය අවබෝධ කරගත්තු, සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සත් ප්‍රාර්ථනා සමුරුදුනා වගේම මගේ ජීවිතයටත් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ඒ වගේම මට තව තවත් ආධ්‍යාත්මික ගමන යන්නට, හිත පිරිසුදු කරගන්නට මේ උතුම් ශක්තිය හේතුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන්මයි අපි මෙවැනි පින්කම් සිදු කරන්නට ඕන. එතකොට තමයි තමන්ගේ මේ ප්‍රාර්ථනා වඩාත්ම හොඳින් සඵල කරගන්නට තමන්ට පුළුවන්කම තියෙන්නේ. එනිසා ඒ ප්‍රාර්ථනාවත් ඇතුව බෝධින් වහන්සේ ළඟට රැස් වෙච්ච අපි ගාථා කියලා බුද්ධ පූජා, බෝධි පූජා පවත්වමු. ඉතින් ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදිලා මල් පහන් ගිලන් ප්‍රසාදයෙන් යුත් පූජාවන් බුදුරජාණන් වහන්සේ අභියසත්, ඒ ධාතුන් වහන්සේලා අභියසත් තැන්පත් කරලා මේ බෝධින වහන්සේ අභියස සූදානම් කළා වූ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු ගුණය උදෙසා පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනසවන්නා වූ උතුම් කුසල ඵලය, පුණ්‍ය ඵලය අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන ඩොක්ටර් ශාන් ලියනගේ මහත්මයාටත්, ඒ වගේම රුචිනී ලියනගේ මහත්මියටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සඳහා සියලු අපරෝපද්දර දුරු වීම සඳහාත් හේතු වාසනා දේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාවත්, බෝධි පූජාවත් පවත්වමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාසං සුචිසාරදේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බෙසාසං සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදා සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධිං බුන්දරූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තන් බෝධිපාදපං පඨමං බෝධිපල්ලංකං ဒුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්ථං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චට්ඨමං සන්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං තෙසේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඝනසාරං පදින්තේන දීපේන සමදං තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං ගන්ධසම්භාර යුන්තේන ධූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාභාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පන් මිලායාති යථායිදම් මේ කායෝ තථායාති විනාශ භාවන් අදේවාසේතුනෝ භන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තමේ අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයන් ඉමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම සේවිතං ධම්මරාජේන පත්තුන් සම්බෝධි මුන්තමං පූජේමි බෝධිරාජානං ධූපේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුන් සම්බෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං දීපේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුන් සම්බෝධි මුන්තමං පූජේමි බෝධිරාජානං පුප්පේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුන් සම්බෝධි මුන්තමං පූජේමි බෝධිරාජානං ගිලාන පච්චයේන තේන සාදරං ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පන්තියා සාදු සාදු සාදු. දැන් ස්වාමීන් වහන්සේලා සෙත්පිරිත් සජ්ජහානා කරමින් ආශිර්වාද කරනවා. පොදුවේ මේ පිනතුන් හැම දෙනාටම චන්දිමාල් මහත්මාට, ගයිනි නෝනා මහත්මියට, විශේෂයෙන්ම ඩොක්ටර් ශාන් ලියනගේ මහත්මාට, ඒ වගේම රුචිනි ලියනගේ එදියණිය ඇතුළු ඔබ හැම දෙනාටම, විශේෂයෙන් ඩොක්ටර් ශාන් ලියනගේ මහත්මාගේ උපන්දිනයට ආශිර්වාද පිණිස සුභම සුභ උපන්දිනක් වේවා, ඉදිරි කාලයේ හැමතිස්සෙම යහපත් වේවා, සෞභාග්‍යමත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේලා සෙත්පිරිත් සජ්ජහානා කරමින් ආශිර්වාද කරනවා. බුදුදම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් මේ ස්වාමීන් වහන්සේලා රකින්නා වූ උතුම් සීලාදී ප්‍රතිපත්තිවල අනිසංසයෙන් හොඳයි. විශේෂයෙන්ම චන්දිම මහත්මා, ඒ වගේම ගයිනි නෝනා, රුවිනි නෝනා, ශාන් මහත්මා, ඉතින් ඔබ හැම දෙනාටම අපි තෙරුවන් සරණින් ආශිර්වාද කරනවා. බුදුදම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. ඉතින් ස්වාමීන් වහන්සේලා හුඟක් වැඩ සිටින මේ අවස්ථාවේදී ඒ නිසා මේ සියලුම ස්වාමීන් වහන්සේලා ඔබට ඉතාම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. බුදුදම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු යහපත උදා වේවා. විශේෂයෙන් ඩොක්ටර් ශාන් ලියනගේ මහත්මාට, රුවිනි නෝනට, චන්දිම මහත්මාට, ගයිනි නෝනට ඔබ හැම දෙනාම සිදු කරන සියලු දැහැම කටයුතු වඩා වඩා සඵල කරගන්නට මේ සියලු පින්කම් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ස්වාමින් වහන්සේලා සෙත් පිරිස සජ්ජහනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට ඇහුම්කන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. ඉති පිසෝ භගවා අරහං විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාසී ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දෙට්ටිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි සම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතු ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං ලෝකං සාති තේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනත්තයං යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි අන්තලිකේ සම්දේව භූතා සුමනාභවන්තු අතෝපි සංකංච සොරන්තු වාසිතං තස්මාහි භූතානි සාමේත සම්වේ මෙත්තං කරෝත මානුසියාපජායේ දිවාචරන්තෝ ච හරන්ති ඒ බලෙන් තස්මාහි නේ රක්ඛත අම්පමන්තායං චෙවෙන්තං ඉදවා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නස්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු භයං විරාගං අමතං පනීතං යදඤ්ඤගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ද සෙන්තෝ පරිවන්නේ සුචින් සමාධිමානං තරිකඤ්ඤ සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම්පි ධම්මේ රතනං පනීතං තේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතම් පසන්තා සංසාරි යුගානි හොන්ති තේ දක්ඛිනෛයා සුගතං සසාවකායේ තේ සුදින්නානි මාප්පලානි දම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සම්පයොන්ත සා මනසා ජල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම් තේ පන්ති පන්තා අමතං විගයිහ ලන්දා මුදා නිම්බුදින් බුඤ්ජමානායිදං ති සංඝේ රතනං පනීතං කේසේන සංචේන සුවන්ති හෝතු යතින්ද කේලෝ පටවින් සිතෝ සියා චතුන් දිවාතේ විය සම්පම් තතෝපමන් සම්පුරි සංවදාමි යෝ අරිය සංචානි අවෙන්ච පන්සති දම්ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හන්ති නතේ භවන්නට්ට මන්නාදියන්ති දම්ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජයිතා භවන්ති සංකාය දෙට්ටි විචිකිංචිතං ච සීලම්බතං වාපි අදන්ති චතුහ පායේ හිච විම්පමුන්තෝ චචාවිටානානි අභංගෝ පාතුන් නිදම්පි සංගේ රතනං පනීතං කේතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේත සාවා අභංගෝ සෝතංස පටිච්චාජාය අබම්බතා දිට්ඨ පදංස ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු අනම් පෙගුම්වේ යතා පුස්සිතං ගේ ගිම්හාන මාසේ පටමස්මින් තතෝපමන් ධම්ම වරං අදේ සය නිම්බාන ගාමින් පරමංහිතාය ඉදම්ති සුද්දේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේ සය ඉදම්ති බුද්දේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත ආයති කේ භවස්මින් තේ කීන බීජා අවිරුල් නිජ්ජන්දා නිම්බන්ති ධීරායතායම් ඉදම්ති සංඝේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංගේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවද්දි හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලිංගේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාමි සුවද්දි හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි සුවද්දි හෝතු ඒතේන සංච වඤ්ඤේන සොන්ති තේ හෝතු සච්ච වඤ්ඤේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං අරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කෝ වුජෝ සම්බිදා ඥානි යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති උන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ සම්මා සම්බුද්දේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති උන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ පංචේක සම්බුද්දේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති උන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ ආනන්ද මහා තේරෝ මහා ධාරණෝ මහා වීරෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තේවන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ සාරිපුත්ත මොග්ගල්ලානි මහා ප්‍රඥෝ මහා ඉද්ධිමතෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තේවන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ බක්කුල මහා තේරෝ මහා නිරෝගෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තේවන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ සීවලී මහා තේරෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තේවන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ වක්කලී මහා තේරෝ මහා සන්දා යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තේවන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ නන්ද මහා තේරෝ මහා ඉන්ද්‍රිය සංවරෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තේවන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ රාහුල මහා තේරෝ මහා ශික්ෂාකාමී යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තේවන්ති වං ලුහුරු පරමේස්වාහා නමෝ සත්‍ය ලිස බෝධිපක්ඛියා ධම්මා චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ ඉන්දිපාදා චත්තාරෝ සම්මප්පදාන චත්තාරි අරිය සත්‍යානි පංචේන්ද්‍රියානි පංච බලානි සත්‍ය බුද්ධංගානි අරියං අට්ඨංගිකෝ මග්ගෝ බුද්ධ මන්තං ච මන්තං ධම්ම මන්තං ච මන්තං සංඝ මන්තං ච මන්තං සබ්බ රෝග සබ්බ දෝෂ සබ්බන්තරායා විනස්සන්තු යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තේවන්ති වං ලුහුරු පරමේස්වාහා සච්ච වජ්ජේන සොච්චිතේ හෝතු සම්බදායේ තේන සච්ච වජ්ජේන සම්බරෝගෝ විනස්සතු තේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ලෝකාග්‍රව භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාරේ සිට බෝධි මණ්ඩලය තෙක් පුරන ලද අන්ත අපරිමාණ බෝධි සම්භාර අනුභාව බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥානානුභාව බලයෙන්ද චතුපටි සම්වේදා ඥාන චොද්දස ඥාන බලයෙන්ද සෝලස මහා ඥාන අට්ඨාරස ආවේනික ඥාන ගුණානුභාව බලයෙන්ද සමතෙන් සම්පා පාරමිතා ඥාන බලයෙන්ද සත්‍යස් බෝධිපාක්ෂික ධර්මඥාන සමති සමධර්ම ඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්මඥාන අටතිස් ආරම්භන විභක්ති ඥාන බලයෙන්ද සමසතලිස් කර්මස්ථාන ඥාන චත්තාරි සාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද සෝසාලිස් ඥාන සු සමපන සුදැව්වේ ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේද ඥාන බලයෙන්ද දසතක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේද ඥාන බලයෙන්ද තෙසත්ත ඥාන සත්සත්ත ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සූවිසි කෝටි ලක්ෂ වාර සමාපත්තේ සංජ විචාරක අරහත් ඵල මහා වජ්‍රඥාන බලයෙන්ද අනන්ත ණය සමන්නාගත සමන්ත පට්ඨාන මහා ප්‍රකරණ විෂයන්තර්ගත ගාම්භීර ඥානානුභාව බලයෙන්ද ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන ආසයානුසයේ ඥාන බලයෙන්ද යම් මහා ප්‍රාතිහාර්ය ඥාන මහා කරුණා සමාපත්ති ඥානානුභාව බලයෙන්ද සර්වඥ චාඥාන අනාවරණ ඥානානුභාව බලයෙන්ද ස්වාසෝදාසං ධර්මස්කන්ධ බලයෙන් විජයශ්‍රී බෝධිරාජයානන් වහන්සේගේ අනුභාව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ අනුභාව බලයෙන්ද සන්බුදුවරයන් වහන්සේලාගේ අනුභාව බලයෙන්ද පන්ලක්ෂ දොළොස්දහසක් සර්වඥයන් වහන්සේලාගේ අනුභාව බලයෙන්ද ලොව පහළ දේවදාලා වූ අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද අනන්ත නත්‍රය සතු අසීමිත සෝවිසි මහා ගුණානුභාව බලයෙන්ද ශාන් ලියනගේ මහත්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වැඩේවා පර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා අසනීප අපල උපද්‍රව නාග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරසේ දුරු වේවා සම්බීතියෝ දිවජ්ජන්තෝ සම්බරෝගෝ විනස්සතු සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්නුපද්දවේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු හොඳයි මේ වෙලාවේ අප බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා ඒ බුදුගුණ බලයෙන් සියලු සත්‍යයන්ට සෙත්පතල ආශිර්වාද කරලා ඒ පතුරවන්නා වූ මෛත්‍රී ආනිසංසයෙන් ශාන් මහත්මාටත් රුවිනී මහත්මියටත් සෙත සාන්තිය යහපත ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනුව සිහිපත් කිරීම බුද්ධහනසති භාවනාව ඒක සුවිශේෂී කුසලයක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත් සිත වැඩීම සුවිශේෂී කුසලයක් විදියට භාවනාවක් විදියට ධර්මය තුල පැහැදිලි කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ භාවනා දෙකම කරලා බුද්ධ අනුස්සතියත් මෛත්‍රියත් කියන මේ ප්‍රධාන භාවනා කමඨහන් දෙකම පුහුණු කරලා අපි එයින් ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය ශාන් මහත්මයාටත් රුවිනි නෝනටත් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා කියලා අපි ස්වාමින් වහන්සේලා ආශිර්වාද කරනවා. එනිසා ස්වාමින් වහන්සේලා සමග මේ උතුම් මෛත්‍රී බුද්ධානුස්සතිය නැත්තම් මෙත්ගුණ බුදුගුණ භාවනාවට සම්බන්ධ වෙන්න ඔබ මේ සජ්ජහන කරන විදියට හිතන්න වචනේ කියන්න අවශ්‍ය නැහැ. ඔබේ ගැන හිතමින් ඔබේ හිතමේ අවස්ථාවේදී බුදුගුණ තුල මෛත්‍රිය තුල සමාධිමත් කරන්න එකඟ කරන්නට උත්සාහ ගන්නට. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යතුන් වහන්සේ තුල පැවති ආ වූ අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. By the power of the quality of the Supreme Buddha, Arahant, enlightened, may all beings in the world be well, happy and peaceful. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේතන්තා. භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති ආ වූ සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. By the power of the quality of the Supreme Buddha, Samma Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින්

බුදුරජාණන් වහන්සේ තුල පැවති ආ වූ අනුත්තර පුරිස ධම්ම සාරතේ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සෝපත්ත්වා ශාන්ත සෝයිට පත්ත්වා By the power of the quality of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed, may all beings be well, happy and peaceful. භගවතුන් සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා භාග්‍යතුන් වහන්සේ තුල පැවති ආ වූ සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා By the power of the quality of the Supreme Buddha, Sattha Deva Manussanam, Supreme Teacher of deities and men, may all beings be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා By the power of the quality of the Blessed One, Arahant, enlightened, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු භගවා බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛිතන්තං සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා By the power of the quality of the Supreme Buddha, Bhagava, exalted, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. භගවතු අනන්ත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛිතන්තං සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා By the power of all the qualities of the Blessed One, may all beings in the world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. විත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී විත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී විත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී බුදුගුණ මෛත්‍රී භාවනාවෙන් ජනිත කරගත් මේ උතුම් පුණ්‍ය ඵලය හේතුවෙන් ශාන් ලියනගේ මහත්මා, කුරුවිනී ලියනගේ මහත්මිය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු ග්‍රහාපර දුර්වේ දිගාසිරි සම්පත් නිරෝගී සම්පත් සතුට සැනසීම වාසනාව සලසා ගනිත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, බොහොමත්ම සතුටට පත්වන්න අද මේ සන්ධ්‍යායාමයේහි විහාරස්ථානට ඇවිස්සලා මේ උතුම් පින්කමක් සිදු කළේ. විශේෂයෙන්ම චන්දිම මහත්මාත්, ගයිනි නෝනත් තමගේ මේ ආදරණීය දරු දෙපළට ආශිර්වාද කිරීම සඳහායි මේ උතුම් පින්කම සංවිධානය කළේ. ඉතින් පින්නතුන් බොහෝ කාලයක ඉඳන් මේ විහාරස්ථාන ඇසුරු කරගෙන අප්‍රමාණ පින්කම් කරන පින්නතුන්, මේ විහාරස්ථානයට ඔබ ලොකු ශක්තියක් වෙලා තියෙනවා. තමගේ ආදරණීය දෙමව්පියන්ගෙන් ලැබිච්ච ආවාසය නිසාම පන්සල කෙරෙහි බොහොම ආදරයෙන් ගෞරවයෙන් කටයුතු කරන පින්නතුන්, නිරතුරුව දාන ආදී පින්දහම් සිදු කරන පින්නතුන්, විශේෂයෙන්ම මාසිකව දානය පූජා කරලා ඔබ ස්වාමින් වහන්සේලාට ලොකු ශක්තියක් ලබා දෙනවා. ඉතින් ඒ සියලුම පින් මේ දරුවන්ටත් ආශිර්වාදයක් පිණිස පවතිනවා. ඉතින් විශේෂයෙන්ම 19 වෙනිදා උපන්දිනය සමරන ડોક્ટર ශාන් ලියනගේ මහත්මාට මේ සියලු පින් කමලාන සංසයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සපිරි සුභම සුභ උපන්දිනක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවාගෙම රුවිනේ ලියනගේ මහත්මියත් බලාපොරොත්තු වන ආකාරයට නිදුක් නිරෝගී සම්පත්තිය සැලසී අනාගතයේ ඔබතුමිය බලාපොරොත්තු වන සියලු සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවන්නට මේ උතුම් බෝධි පූජාමය පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි, අප මේ රැස් කරගත් සියලු පින් දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික සියලු දෙවියෝ, විශේෂයෙන් මේ බෝධින් වහන්සේට විහාරස්ථානයට අධිගෘහිතව සිටින සියලු සම්මදෘෂ්ටික දෙවිවරු මේ පින් අනුමෝදන්ව පින්නතුන් හැමදෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සලසා දෙත්වා. විශේෂයෙන්ම ශාන් මහත්මාටත්, රුවිනි නෝනටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත ආශිර්වාදයේ උදා කර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. රැස් කරගත් මේ සියලු පින්දහම් මියගිය දෙමව්පියන් ඇතුළු ඒ ඥාතීන් දනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම ඒ දයාබර පියතුමා, දයා පෙරේරා මහත්මා ප්‍රධාන පින් බලාපොරොත්තු වන සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රතුමෙන් අපි මියගේ ඥාතීනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්නතුනි, බොහොමත්ම සතුටට පත්වන්න අද මේ සන්ධ්‍යායාමයේහි මේ තමන්ගේ ආදරණීය දරු දෙපළට ආශිර්වාද පිණිස සිදු කරන්න බලාපොරොත්තු වුණු ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම ඉතාම මැනවින් සිදු කරගන්නට අවස්ථාව ලැබුණා කියලා. ඉතින් මේ පින්නතුන්ගේ මේ උතුම් පින්කම සඵල කරගන්නට ඔබ කෙරෙහි ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩම කළා වූ මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් අපි ආශිර්වාද කරමු. උන්වහන්සේලා සිදු කරන සීල ආගමික කටයුතු, අධ්‍යාපනික කටයුතු, ආධ්‍යාත්මික අභිමසාර්ථයන් සපරවන්නට මේ සීල පින්කම් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රස කරගත් මේ සියලු පින්කම්වල බලයෙන් චන්දිම ලියනගේ මහත්මාට, ගයිනේ නෝරට, ඩොක්ටර් ශාන් ලියනගේ පුතුණුවන්ට, රොවිනේ ලියනගේ දියණ ඇතුළු ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා. ජීවත් වන කාලයේ වඩා වඩා ආත්ම සතුටෙන් සැනසීමෙන් නිරෝගීව ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අභිවාදන සීලෙස නිච්ඡං වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු.